ජාතිවාදී අරමුණකින් මේකට යෝජනා දාපු අය ඉන්න. අනිත් අය තමයි හොරකමෙන් තොර ජීවිතයක් නැති දේශපාලනයේ දේපළ ගොඩ ගැහිමි මාධ්‍යපාට පත්කරගත්තු පාලනයට අවුල් වෙච්ච කණ්ඩායම් ටිකක් ඉන්නෝ. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා අභියෝගයකින් තොර හොරකම් කරන පාර්ලිමේන්තුව. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා ජනතා විරෝධී වැඩ කරන්න අභියෝගයකින් තොරව. ඒකට නම් ඒවට එරෙහිව සටන් වදින ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන ව්‍යාපාර අයින් කරන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු බලය අඩු කරන්න. ඒකට තමයි මේ ක්‍රම හදන්නේ. අපි කියන්නේ මේක. ජනතාව ඡන්දය දෙන්නේ නැති නිසා කිසියම් දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තු යන්න බැරි නම් ඒකට කාටවත් කරන්න දෙයක් නැහැ. ජනතාව ඡන්ද දෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැනේ. එතකොට ජනතාව ඡන්ද දෙන්නේ නැහැ පාර්ලිමේන්තු යන්න බැහැ. හැබැයි ජනතාව ඡන්ද දෙද්දි ජනතාවගේ ඡන්ද ලැබෙද්දි මැතිවරණ ක්‍රමයක් නිසා පාර්ලිමේන්තු යාම සීමා කරනවා නම් ඒක වැරදි.